සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ ව්‍යග්ග පඤ්ච සූත්‍රය. අංගුත්තර නිකායේ 8 වැනි පාඨය ඇතුළත් මේ සූත්‍රය. භාගතුන් වහන්සේ කෝලිය ජනපදයේ කක්කරපත්ත කියන කෝලියන්ගේ නියංගමෙහි වාසය කරන සමයක දීඝජානු කියන කෝලිය පුත්‍රයා අරබයා දේශනා කරපු සූත්‍රයක්. එක් දිනක භාගතුන් වහන්සේ වෙත පැමිණියා වූ කෝලිය වංශයට අයිති දීඝජානු කියන කෝලිය පුත්‍රයා භාගතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා එකක් පස්සේකින් ආස්ථාවේ උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, අප ගිහිගේ වාසය කරන අය, කසීසලු දරන අය, මල්ගඳ විලවුන් දරන අය, රන්හිදී මසු කහවණු දරන අපට අපේ මෙලව ජීවිතයේ සාර්ථක වන්නට හේතු වන කරුණොත්, මරණින් මතු ජීවිතයේ සඵල වෙන්න සැපේ පිණිස හේතු වන කරුණොත් දේශනා කරන්න කියලා. මෙහිදී භාගතුන් වහන්සේ දීඝයානෝ කොළිය පුත්‍රයාට දේශනා කරනවා, මේ ලෝකයේ යහපත පිණිස හේතු වන සම්පatti 4කුත්, මරණින් මතු ජීවිතයේ සාර්ථක වන්නට හේතු වන සම්පatti 4කුත්. දිට්ඨ ධම්ම වශයෙන්, සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිතයේ සාර්ථක වෙන කරුණු 4ක් ඉදිරිපත් කරනවා. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. උත්තාන සම්පදාව කියලා කියන්නේ මහන්සියෙන් වැඩ කිරීම. කෘෂිකර්ම ආදී ධාර්මික රැකියාවක් භාවිත කරමින් අනලස්ව මහන්සියෙන් වැඩ කිරීම. මිල මුදල් ඉපයීම, ඒ උපේල ධනය හරිහම්බ කර ගැනීම උත්තාන සම්පදා විදියට දේශනා කරනවා. දෙවෙනි කාරණය ආරක්ක සම්පදා. උත්සාහයෙන් මහන්සියෙන් හරිහම්බ කරපු ධනය රජවරුන්ගෙන්, සාමාජික උපද්‍රවයන්ගෙන්, ගින්නෙන්, ජලයෙන් හානියක් නොවන පරිදි සොර සතුරන් ආදීන්ගෙන් ආරක්ෂා කර ගැනීම. එය ආරක්ක සම්පදා විදියට දක්වනවා. තුන්වෙනි කාරණය කල්යාණ මිත්‍රතා. මෙලොව ජීවිතයේ සඵලවන්නට හේතු වන තුන්වෙනි සම්පatti විදියට දේශනා කරන්නේ යහපත් මිතුරන්ගේ ඇසුර. විශේෂයෙන්ම ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මෙන්න මේ ගුණාංගයන්ගෙන් හෙබී ලදරු හෝ මහලු හෝ කෙනෙක් වෙත්නම් අන්න ඒ අය වෙත නිරතුරුව එළඹෙමින් සාකච්ඡාදිය කරමින් සිය ආධ්‍යාත්මික බාහිර දියුණුව සඳහා මෙලොව පරලොව අභිවෘද්ධිය සඳහා ඒ අය නුවණින් ඇසුරු කිරීම අන්න ඒ අය තුළින් ප්‍රඥාව වෙත නැඹුරු වෙන්නට පුළුවන් විදියට යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඇසුරු කරන්නට අන්නේ කලණ මිතුරන්ගේ ඇසුර මෙලොව ජීවිතේ සඵල කරගන්න හේතු වන කරුණක් විදියට දක්වනවා. හතරවෙනි කාරණය සමජීවිකතා. මහන්සියෙන් හරිහම්බ කරපු ධනය සිය අවශ්‍යතා සඳහා ඒ වගේම තමා ළඟින් ඇසුරු කරන සිය ස්වාමි භාර්යාවන්, දෙමෝපියන්, දරුවන් ආදී අයගේ යහපත සඳහා මනා කලමනාකාරීත්වයකින් විහිදන් කිරීම සමබල ජීවිතය ආදායමට සරිලන විදියට විය පැහැදම් කිරීම. මෙහිදී දැඩි මසුරු බවත් අනවශ්‍ය ලෙස විහිදන් කිරීමත් කියන මේ අන්ත දෙකෙම දුර වෙලා තමාගේ ආදායමට සරිලන විදියට විය පැහැදම් කිරීම බුදුදහමින් අවධාරණය කරනවා. මෙන්න මේ කරුණු හතර මහන්සියෙන් ධාර්මික වස්තුව ඉපයීම, ඒ උපයන දේ ආරක්ෂා කිරීම, කලණ මිතුරන්ගේ ඇසුර, ආදායමට සරිලන විදිහෙහි විය පැහැදම් කිරීම කියන මේ කරුණු හතර මෙලව ජීවිතයේ යහපත් වෙන සතුට සැනසීම ගෙන දෙන සම්පatti හතරක් විදිහට දේශනා කළා. ඊළඟ කාරණය සාම්ප්‍රදායික වශයෙන් මරණින් මතු ජීවිතයේ සාර්ථක වෙනට හේතු වන කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. ඒ තමයි සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, පඤ්ඤා සම්පදා. ශ්‍රද්ධාව නැමැති සම්පත්තිය යුතු වීම බුදුරජාණන් වහන්සේගේ අරහත් ආදී බුදු ගුණය කෙරෙහි තියෙන ප්‍රසාදයේ ගෞරවය ශ්‍රද්ධාව. භාගතුන් වහන්සේ ගැන තියෙන ප්‍රසාදය තමන්ගේ මෙලව ජීවිතයේ සඵල වන්නටත් මරණින් මතු සුගතිගාමී වන්නටත් හේතු වෙනවා. ඒ බුද්ධ රත්නයේ කෙරෙහි තියෙන පැහැදීම ධර්මයේ සංඝ රත්නයේ වෙත ශ්‍රද්ධාව වෙත පැහැදීම වෙතත් හේතුවක් වෙනවා. දෙවෙනි කාරණේ විදිහට සලකන්නේ සීල සම්පදා. විශේෂයෙන්ම පංචශීලය ආරක්ෂා කරමින් ප්‍රාණඝාතය, සොරකම, පෙරදිකාම සේවනය, බොරු කීම සහ මද්ද්‍රව්‍ය භාවිතය කියන මේ කරුණු පහෙන් වැළකීලා සිල්වන්ත ජීවිතයක් ගත කිරීම එය ලෝකයට අභේදානය දීමක් වෙනවා. අකුසලනි වැළකීමක් වෙනවා. තමන්ට පරලෝ ජීවිතයේ සුගති විතරක් නෙවෙයි මේ ජීවිතයේම සාර්ථකව ගත කරන්න හේතුවක් වෙනවා. තුන්වෙනි කාරණේ ඡාග සම්පදාව. තමා මහන්සියෙන් හරියම්බ කරපු ධනය වියපැහැදන් කරමින් අනිත් අයට කිසියම් පරිත්‍යාගයක් සිදු කිරීම. විගත මල මච්චේරේන චේතසා අගාරං අජ්ජවසති. මස්රු මල දුරු කරලා ගෙදර නිවසේ වාසය කරනවා. මුත්තචාගෝ පයදපානි වසංගරතෝ යාචයෝගෝ දාන සංවිභාගරතෝ ආදී වචන වලින් විස්තර කරනවා. ත්‍යාගයට මුදාහල දන් දෙන අධ දෙක සෝදගත්තු දානෙහි ඇලුනා වූ ඉල්ලන අයට ඉල්ලන සුදුසෙක් වෙච්ච දානෙ බෙදා හදා දෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ පරිත්‍යාග සීලිතය නැත්තම් ත්‍යාගවන්ත භාවය සම්පදාවක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හතරවෙනි කරුණ පඤ්ඤා සම්පදා. ඉද ව්‍යග්ගපජ්ජය කුලපොත්තෝ පඤ්ඤවා හෝති උදයත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛකේ ගාමිනියා කියපු විදියට ආරයෝ නිර්වේදයේ සඳහා මනවින් දුක් ගෙවීම සඳහා හේතු වන හට ගැනීම හා නිරෝධය නම් වූ උදයත්ය ගාමිනී පඤ්ඤාවෙන් යුක්ත වූ නුවණින් සමන්විත වීම ප්‍රඥාව හේතුඵල දහම ආරේ න්‍යාය ඉදම් පච්චතාවය පිළිබඳව තියෙන අවබෝධයෙන් හේතුඵල දහමේට අනුව රූපාදී ස්කන්ධ පංචකයේ ඇසාදී ආයතන නැත්නම් චක්කු ධාතු ආදී ධාතු නාම රූප විඥාන මේ හැම දෙයක්ම හේතු ඇති කල්ලි වර්තමානයේ හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව දන්නා නුවණින් යුතුව වීම මෙන්න මේ ප්‍රඥාව සම්පත්තියක් විදිහට සලකනවා. සද්ධා, සීල, ත්‍යාග, පඤ්ඤා කියන මේ හතර පරලෝ ජීවිතයේ යහපත සඳහා හේතු වන කරුණු විදිහට දක්වනවා. පින්තුනි මේ කරුණෝ පරලෝ ජීවිතයේ සුගතිය සඳහා විතරක් නෙවෙයි ඒ වගේම ඉහළට යන්න යන්න මේ ජීවිතයේම සතුට සැනසීම ලැබෙනවා. ඊට හේතුව තමයි සතුටේ ප්‍රධානතම පදනම හිත පිරිසුදු වීම. ශ්‍රද්ධාවෙන් යුක්ත වූ පමණට, සිල්වන්ත වූ පමණට, ත්‍යාගවන්ත වූ පමණට, ප්‍රඥාවෙන් යුක්ත වූ පමණට රාග, ద్వේෂ, මෝහ කියන මෙන්න මේ අකුසල විතරකෙන් හිත මිදෙනවා. ඒ මිදිච්ච පමණට හිතේ කුසලයේ දිනු වෙනවා. එපමණට තමන්ගේ මෙලොව සතුට සැනසීම උදා වෙනවා. ලෝකේ ජීවත් වෙන හැම කෙනාගේම මේ කායන පැතුම සතුටෙන් ජීවත් වීම. මෙන්න මේ සඳහන් කරපු සීලම කරුණෝ සතුට බවට පත් කළා. ඒ සම්පදාවක් විදියට වෙන ආකාරයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ අනුව මෙලොව ජීවිතේ සාර්ථක වන්නට මහන්සියෙන් වැඩ කිරීම, ඒ හම්බ කරන ධනය සුරක්ෂිත කර ගැනීම, කලණි මිතුරන් ඇසුරු කිරීම, සමබල ජීවිතය මෙන්න මේ කරුණු හතර වැදගත් වෙනවා. මරණින් මතු ජීවිතේ සාර්ථක වන්නට ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව මෙන්න මේ කරුණු හතර ප්‍රයෝජනවත් වෙනවා. මේ සීලම කරුණු එක තැනකට ගත්තොත් සියල්ලම අප මේ මොහොතේ භාවිත කරණේවා, මේ මොහොතේ වඩණේවා. එහෙනම් ප්‍රතිඵලත් මේ මොහොතේම දකින්න පුළුවන් දෙයක්. ධර්මයේ ගුණාංගය තමයි සන්දිට්ඨික අකාලික කියපු විදියට සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිතයේම එවාගේම අකාලික වශයෙන් මේ මොහොතේදීම ප්‍රතිඵල දකින්න පුළුවන් සාන්දෘෂ්ටික ධමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්නේ ධම්මග ගමන් කරමින් මෙලොව ජීවිතය සඵල කරගෙන සසර ජීවිතය සාර්ථක කරගන්නට අප අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.